ජනතා විමුක්ති පෙරමුණක් දැන් ඉන්නේ මේ කෙටුම්පතට විපක්ෂ මතයක නෙවෙයි. ඒගොල්ලෝ කියන්නේ මේක දැන් සම්මත කරමු. හැබැයි ඡන්දේ දියමු මේ තියෙන ක්‍රමයට. ඒක නිකන් දැන් ඉන්න නෝනා හොඳ නැති ඉන්න අලුත් නෝනා කෙනෙක් අරගෙන ඊට පස්සේ පරණ නෝනා හොඳයි කියන වගේ කතන්දරයක්. ඒ උදාහරණේ ඒ තරම් හොඳ නෑ. ඒක මට ටිකක් ගැළපෙන නිසා මම කිව්වේ. ඒ නිසා දයාබර මිත්‍රවරුනි, අද අවශ්‍ය වෙලා තිබෙන්නේ මේ විශ්වෙන් සංශෝධනය සම්මත කරගන්න. හැබැයි 20 වෙනි සංශෝධනයත් එක්ක දේශපාලන ෆුට්බෝල් ගහන්න එපා. 20 වෙනි සංශෝධනයත් එක්ක දේශපාලන ගේම් ගහන්න එපා. 19 වෙනි සංශෝධනයත් එක්ක දේශපාලන ගේම් ගහන්න ගිහිල්ලා පොඩ්ඩෙන් 19 වෙනි සංශෝධනය එහෙම් පිටින්ම අපිට අහිමි වෙන්න තිබුණා.